නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසුපී වැල්ල සිටින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගේ අවසරයි. පින්වත්නි, අද මාළම්බේ පිටුගල බුදුපසේ බුදු අරහන්තක මහාවිහාරයේ පවත්වනු ලබන යෝන් භාවනා වැඩසටහන් දවස අද අපි ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යද්දී දියුණු කරගත යුතු ගුණ ධර්ම ගැන ඉගෙන ගන්නවා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙද්දී බුදුරජාණන් වහන්සේ මහා ගුණ දරාගෙන වැඩ සිටිනවා. බෝසත් අවදීදීම ඒ මහා බෝසතාණන් වහන්සේ මහා ගුණ දරනවා. සුමේද තාපසය වෙලා ඉඳෙද්දී මහා බෝසතාණන් වහන්සේට අරහත්වේ සාක්ෂාත් කරන්න පින තිබුණා. අරහත්වේ සාක්ෂාත් කරන්න සුදුසු ගුණධර්ම ඔක්කොම තිබුණා. නමුත් ඒ සියල්ල අතහැරලා මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සොයාගෙන ආවි. බෝසත් අවදීදීම ඒ ජීවිතය තුළ ගුණදහම් පිරීලා තිබුණා. ඒ නිසා ඒ මහා බෝසතාණන් වහන්සේට සම්බුද්ධත්වයේ කරා සුඛී නුවණින් තමන්ගේම නුවණින් හැකියාවෙන් අවබෝධය කරා යන්න සෑම ලක්ෂණයක්ම දියුණු වෙලා ගියා. ඒ හැකියාව ඔක්කොම තිබුණා. එතකොට අපට වුණත් තරහත්වේ සාක්ෂාත් කරනවා නම්, සසරින් ඉදිරියට ගමන් කරනවා නම්, අභ්‍යන්තරව වැඩෙන්න ඕනි ගුණ දහම් තියෙනවා. එතකොට ධර්මයේ ඇසීමෙන් විතරක් ඔහු නිවන් මඟ සාක්ෂාත් කරන්නේ නැහැ. දාම් පොත්පත් කියවීමෙන් පමණක් ඔහු නිවන් මඟ සාක්ෂාත් කරන්නේ නැහැ. ධර්මයේ මතක තබා ගැනීමෙන් පමණක් ඔහු නිවන් මඟ සාක්ෂාත් කරන්නේ නැහැ. දාම් කරුණු නුවණින් විමසීමෙන් පමණක් ඔහු නිවන් මඟ සාක්ෂාත් කරන්නේ නැහැ. එවනම් ඊ නිවන් මඟ සාක්ෂාත් කරන්න ඕනේ අභ්‍යන්තර ගුණධර්ම දියුණු වෙන්න ඕන. ඔබට මතක ඇති සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කරුණු පෙන්නනවා. මාණෙනි මගේ ළඟට කවුරු හරි එනවා නම් අවංක ඍජු ගතිය ඇති සටකපට මායා නැති පුද්ගලයෙක් එනවා නම් කෙලින් චරිතයක් ඍජු චරිතයක් මා ළඟට එනවා නම් මං උදී ධර්මයේ දේශනා කරනව හවස් වෙනකොට රහත් වේ සාක්ෂාත් කරගන්න. ඔබට මතකයි තියෙමු දේශනා බුදුරජාණන්සේ දේශනා හම් වෙනවා. එහෙනම් ඒකේ තේරුම අර ආහන ධර්මය බුදුරජාණන්සේ දේශනා කරන ධර්මය දියුණු කරගෙන යන්න අර ගුණ ධර්මයන්ට තියෙන්න ඕනි. සත කපට මායා නැති බව, අවංක බව, ඍජු බව, ඒ ගුණ ධර්ම ටික අභ්‍යන්තරයේ වැඩිලා තියෙනවා නම් විතරයි ඔහු නිවන් මඟ සාක්ෂාත් කරන්නේ. එතකොට ඒ කරුණු අපි ඇති කර ගන්නත් ඕනේ. ඒ වගේම මේ දහම් මඟ දියුණු කරගෙන යද්දී අපි විසින් කොතෙක් ගුණ ධර්ම දියුණු කළ යුතුද, මොන මොන වගේ ගුණ ධර්ම දියුණු කළ යුතුද යන්න අපි ඉගෙන ගන්න ඕනේ. නමුත් මේ වෙනකොට අපිට මේ වගේ ගුණ ධර්ම, මේ වගේ රහතන් වහන්සේ නමකගේ ගුණ ධර්ම කියලා හොයාගන්න තැනක් නැහැ. අපිට තියෙන්නේ බුද්ධ දේශනාවේ රහතන් වහන්සේලාගේ චරිතය අධ්‍යයනය කරලා ගන්න තොරතුරු විතරයි. නමුත් ඒ ගන්න තොරතුරු හරියට අපිට ඒක තේරුම් බේරුම් කරලා ගැනීමේ හැකියාව, ප්‍රඥාව නුවණ මදි. ඒ නිසා අපි සාමාන්‍ය සූත්‍ර දේශනාවක් බලපුවාම, රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාවක් කියවපුවාම, අහපුවාම අපිට ඒ කරුණ සම්පූර්ණ කරුණ ඔලුවට යන්නේ. අපිට සාමාන්‍ය අදහසක් යනවා මෙහෙම රහතන් වහන්සේ නමක් මේ වගේ චරිතයක් මේ වගේ එකක් කියලා. ඒ කතාව මතක හිටියට පස්සේ අපිට අහපු ඒ කතාව කවුරු හරි කියද්දී වුණත් ඒක මම ඕක දන්න ඕනේ කියලා හැඟීමක් ඇවිල්ලා එහෙම යට යනවා. මම ඕක අහලා තියෙන එකක් නේ කියලා අහලා එහෙම යට යනවා. ආවෝ මේක නුවණින් විමසලා ඒ චරිතය ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ, ඒ චරිතයේ තිබිච්ච ගුණ ධර්ම කියලා අපිට හිත නැමෙන්නේ අහපු ඒක හොයන්න. ආවෝ නුවණින් විමසන්න. එතකොට මේම වෙනකොට අපි දන්නේම නැතුව අපේ තියෙන නිවන් මඟ නැති වෙලා යනවා. ඒ නිසා ඒ චරිතවල අපි තේරුම් ගන්න ඕනේ ගුණධම් තිබිච්ච ස්වභාවය. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුල නම් සම්පූර්ණ ගුණස්කන්ධ. ඒකනේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ මේ බුදුගුණ විතරක් සීකර කර හිටියොත්. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය උපසමාය අභිඥාය නිබ්බානාය සංවත්තති. එකම ධර්මයක් බහුල බහුල වශයෙන් වඩවඩ හිටියොත්, පුරුදු කර කර හිටියොත් ඒකාන්තේම කෙලෙස් සංසිඳුවලා ආරි සත්‍ය අවබෝධ කරලා හිත සංසිඳුවලා අවබෝධය කර අරගෙන යනවා, අරහත්වේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වෙනවා. කතමෝ එක දම්මෝ කුමක් දේකම ධර්මයේ බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන විතරක් සිහි කර කර හිටියත් ඔහුට අරහත්වේ දක්වා යන්න පුළුවන්. හැබැයි අපිට තියෙන්නේ කොහොමද නෝනින් ඉවසන්නේ, කොහොමද කල්පනා කරන්නේ, කොහොම නෝනින් විමසෝද රහත්වය දක්වා යන්නේ බුදුගුණ කියලා තේරුම් බේරුම් කරගන්න බෑ. ඊළඟට ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සීකර කර හිටියොත් ඒත් රහත්වය දක්වා ද. එතකොට අපේ තියෙන ගුණදහම ඔක්කොම දියුණු වෙලා යනවා. අරහත්වය දක්වාම දියුණු යුතු ගුණදහම් දියුණු වෙලා යනවා. හැබැයි අපිට අද තේරුම් ගන්න බැරි කොයි විදිහටද නෝනින් විමසන්න ඕනේ, කොහොම නෝනින් විමසුවොත්ද ඒ ගුණධාම ඔක්කොම දිනු වෙලා යන්නේ කියලා තේරුම් බේරුම් කරගන්න බෑ. එතකොට මේවා හරියට අපි නුවණින් විමසුවොත් හරියට මේ දේශනාව තුළ පිළිපදලා නුවණින් විමසුවොත් අපේ ගුණධාම දිනු වෙලා කෙලෙස් සංසිඳිලා අරහත්ත්වයට දක්වාම දිනු වෙලා යන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිත චරිතය එක දවසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර වැඩ සිටියේ. කකුද කියලා දිව්‍ය පුත්‍රයෙක් මගධ කේතතරම් විශාලයි කියනවා. කකුද දිව්‍ය පුත්‍රයාගේ පාදයක්. ඒ ශාරීරික කොමැද්ද. එතකොට මේ කකුද දිව්‍ය පුත්‍රයා මුගලන් මහරහතන් වහන්සේ ළඟට ආවා. මුගලන් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට කියා හිටියා, මේ මොග්ගල්ලාණන් වහන්සේ මේ දේවදත්තගේ හිතේ ශ්‍රාවක සංඝරත්නේ මේ පාලනය කරන්න ඕනේ කියලා අදහසක් ආවා කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ අහනු දැක්කද කියලා දැක්ක කිව්වා. අදහස එනකොටම දේවදත්තගේ යම්තාක් 이르දි තිබ්බද ඒ ඔක්කොම 이르දි පිරීලා යන්න පටන් ගත්තා කිව්වා. එතකොට අර ශ්‍රාවක සංඝයා පාලනය කරන්න ඕනේ කියලා අදහස එන්නේ ගුණධර්ම නැතිවීමත් එක්ක. අගුණ ඉස්සරහට එනවා. අගුණ ඉස්සරහට එනකොට නිවන් මඟ සම්පූර්ණයෙන් වැහෙනවා. නිවන් මඟින් පහළට වැටෙනවා. ඔන්න පිරිහීමේ ලකුණ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බෑ දකින්න වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා, ස්වාමිනි භාගතුන් වහන්සේ මේ කකුද කියලා දිව පුත්‍රයෙක් මගේ ළඟට ඇවිල්ලා කියා හිටියා, ස්වාමිනි භාගතුන් වහන්සේ දේවදත්තගේ හිතේ මෙහෙම අදහසක් ආවා ශ්‍රාවක සංඝරත්නිය පාලනය කරන්න ඕනේ කියලා. අදහස එනකොටම ස්වාමිනි භාගතුන් වහන්සේ යම්තාක් 이르දි තිබිලා තියෙනවද දේවදත්තට ඒ ඔක්කොම පිරීලා ගියා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආන මොග්ගල්ලාණේ ඔබ ඇත්තටම මේ අර දෙවියා දැක්කා කියලා දැකලමයි මේක කිව්වේ කියලා දේවදත්තගේ හිත දැකලමයි මේ දෙවියා මේක කිව්වේ කියලා ඔබ දෙවියාගේ හිත ඔබේ හිතින් විනිවිද දැක්කද කියලා අහුවා. ඇත්තටම මේ අවංක අදහසකින් දෙවියා කිව්වේ කියලා දෙවියගේ හිත දැක්කද කියලා අහුවා විනිවිද. භාගතුන් වහන්සේ මම දැක්කා කිව්වා. ඇත්තටම දෙවියගේ හිත මම දැක්කා. දෙවිය දැකලමයි මේක කියන්නේ කියලා මම දැක්කා කිව්වා. ඒත් බලන්න මුගලන් මාර්තන් සැනින් දෙවියයි කාරණාව කියනකොට දෙවියගේ හිතත් බලලා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානි කාරණා පහක් තියෙනවා කිව්වා. තථාගතයන් වහන්සේ කායිකව පිරිසිදු වෙලා ඉන්නේ. තථාගතයන් වහන්සේගේ කය පිරිසිදුයි. ඒ පිරිසිදු සීලී කයි පිහිටලා ඉන්න තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ බලන්න ගුණ ධර්මයක් වැඩුණාට පස්සේ ගුණේ වැඩුණාට පස්සේ බාහිර ලෝකයෙන් පිහිටක් නොසොයන ජීවිතේ. බුදුරජාණන් වහන්සේ වදාළා මොග්ගල්ලාණන් තථාගතයන් වහන්සේ කායිකව පිරිසිදු වෙලා ඉන්නේ ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමද ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? මොග්ගල්ලාණන් තථාගතයන් වහන්සේ කායි දුස්චරිතයෙන් යුක්තයි කියලා ශ්‍රාවකයට ඔන්න අහුණා. මෙන්න මේ තථාගතයන් වහන්සේ කියනවා කාය සුචරිතයෙන් ඉන්න කියලා, නමුත් මෙන්න කාය දුස්චරිතයක් තියෙනවා කියලා ශ්‍රාවකයට අහුවෙලා බැරි වෙලාවත් මේක ලෝකෙට කියාගෙන ගියොත් තථාගතයන් වහන්සේට අර කායි දුෂ්චරිතය හේතුවෙන් ලෝකයා චෝදනා කරාවි කියලා බයක් තථාගතයන් වහන්සේට ඇති වෙන්නේ නැහැ කියනවා. ඒකට හේතුව තථාගතයන් වහන්සේ කායික සුචරිතයේ අවංකවම පිහිටලා. ඒ නිසා ලෝකයාට චෝදනා කරන්න බෑ. ශ්‍රාවකයට හොයන්න බෑ කායි දුෂ්චරිතයක් කොහේ තියෙනවද කියලා. දුෂ්චරිතයක් නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානි තථාගතයන් වහන්සේ වචී දුෂ්චරිතී හේතුවෙන් ශ්‍රාවකයන්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වචී දුෂ්චරිතෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ විදිහේ වැරදි වචනයක් තථාගතයන් වහන්සේට පිට වුණා. මේක ගැළපෙන්නේ නැහැ බුදු කෙනෙකුට කියලා. ඒක දැන් ශ්‍රාවකයට අහුණා. ශ්‍රාවකයා දැන් මේක කියාගෙන ගියොත් තථාගතයන් වහන්සේගේ චරිතය සම්පූර්ණයෙන් කිලිටි වෙලා යනවා කියලා තථාගතයන් වහන්සේ ශ්‍රාවකයෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මනාකට ආරක්ෂිත වෙලා ඉන්නේ පිරිසිදුයි, වචනේ පිරිසිදුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ තථාගතයන් වහන්සේ ආජීවයෙන් පිරිසිදුයි, ජීවිත පැවැත්ම අපිරිසිදුයි කියලා ශ්‍රාවකයාට අහු වුණා කියලා තථාගතයන් වහන්සේට බය තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ආජීව පිරිසිදු වෙලා ඉන්නේ. ඒතර දැන් මේක ශ්‍රාවකයාට අහු වුණා තථාගතයන් වහන්සේගේ ආජීව අපිරිසිදුයි කියලා. ඒ නිසා දැන් තථාගතයන් වහන්සේට බය තැති ගැනීම උපදිනවා කියලා කාරණාවක් නැහැ. බාහිරින් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කොච්චර ලෝකෙට හංගන්න හදනවදනේ? එහෙමනේ. ඒකයි අපිට ධම්මක වැඩෙන්නේ නැත්තේ. ඇතුළේ එකක් තියාගෙන පිටට වෙන එකක් පෙන්වන්න හදනවා. ධම්මක වැඩේද? වැඩෙන්නේ නැහැ. දැන් බලන්න දේවදත්තගේ හිතට ආව අදහසක් මං ශ්‍රාවක සංඝයා පාලනය කරන්න ඕනේ කියලා. සංඝරත්නේ පාලනය කරන්න ඕනේ කියලා අදහස. එතකොට සිටිවිල්ල බාහිරට පේන්නේ නැහැ. හැබැයි දෙවරුන්ට පේනවා. තමන් ගැන තමන් දන්න පරිද්දෙන්ම දෙවරුත් එයා ගැන දන්නවා. නේ? ତେର දෙවරුන්ට පේනවා. හිත දියුණු කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට පේනවා. එයාගේ හිත. නමුත් එයා ලෝකෙට හංගනවා. හංගන්න හංගන්න එයාම කිලිටි වෙලා යනවා. ගුණධාම වැඩින්නේ. ඉතින් මේවා තමයි අපිට නිවන් මාර්ගට තියෙන බාධක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ තථාගතයන් වහන්සේගේ වචන භාවිතා කරන එක, වචන විවහාරය වැරදි කියලා ශ්‍රාවකයාට අහු වුණා. ඒ නිසා ශ්‍රාවකයා මේක කියාගෙන යන්නේ නැත්නම් හොඳයි, දැන් තථාගතයන් වහන්සේගේ වචන විවහාර කරන ස්වභාවය වැරද්දක් තිබුණා, දැන් ඔන්න ඒක ශ්‍රාවකයාට අහු වුණා. ඉතින් මෙන් දැන් මේක අහු වුණාට පස්සේ දැන් තථාගතයන් වහන්සේගෙන් අප්‍රසාදයක් ලෝකෙටයයි, අපකීර්තියක් ලෝකෙටයයි. ඒ නිසා මේ ශ්‍රාවකයා මේක නොකියා හිටිනවා නම් හොඳයි කියලා අදහසක් තථාගතයන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? තථාගතයන් වහන්සේගේ එහෙම වචන අපිරිසිදු බවක් නැහැ. විවහාරයේ අපිරිසිදු බවක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ පිරිසිදු බව තුළ පිහිටලා ඉන්නවා. කිසි කෙනෙකුගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු නොවි. ඒ වගේම මොග්ගල්ලානේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මේ දේශනා කරන ධර්මය කිලිටි සහිතයි කියලා ශ්‍රාවකයට අහු වුණා. අහු වුණා කියලා තථාගතයන් වහන්සේ තුළ බය තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. දැන් මේනේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාවේ වැරද්දක් තියෙනවා. දැන් වැරද්ද ශ්‍රාවකයට අහු වුණා. දැන් ශ්‍රාවකයා මේක ලෝකේ පුරා කියාගෙන ගියොත් තථාගතයන් වහන්සේට අපකීර්තියක් වේවි කියලා අදහසක් තථාගතයන් වහන්සේට ඇති වෙන්නේ හේතු ඒ ධර්මයේ පිරිසිදුයි කියලා තථාගතයන් වහන්සේ දන්නවා. එතක ලෝකින් කිසි ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ තමා තුලම ආරක්ෂාවයි පිහිටලා ඉන්නේ. ආරක්ෂිතයි. තමන් ආරක්ෂිතයි, අභ්‍යන්තර ලෝකයේ ආරක්ෂිතයි, බාහිරින් ආරක්ෂාවක් නැහැ. නමුත් බලන්න අපේ ජීවිතය අපි හැම තිස්සෙම බලන්නේ බාහිරින් ආරක්ෂාවක් නේ. පිරිත් නූලෙන් ආරක්ෂාවක්. පිරිතින් ආරක්ෂාවක්. ඊළඟට දෙවිවරුන්ගෙන් ආරක්ෂාවක්. දුවාදරුවන්ගෙන් ආරක්ෂාවක්. ධර්මණු පුරංගෙන් ආරක්ෂාවක්. රස්සාව කරන තැන්වල ලොකු ලොක්කන්ගෙන් ආරක්ෂාවක්. මැති ඇමතිවරුන්ගෙන් ආරක්ෂාවක්. රජවරුන්ගෙන් ආරක්ෂාවක්. අපි ආරක්ෂාවක් නොඉල්ලන්නේ කාගෙන්ද? කාගෙන්ද ආරක්ෂාවක් ඉල්ලන්නේ නැත්තේ? ඈ හැමතිස්සෙම අපි බාහිරින් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට බාහිරින් අපි ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ ඒකේ තේරුම මොකද්ද? අභ්‍යන්තරයේ අපි ආරක්ෂාව නැහැ. අපි ආරක්ෂිත වෙලා නැහැ අභ්‍යන්තරය තුළ. එහෙනම් ඇතුලේ කිලිටි තියෙනවා. ඇතුලේ කුණු වෙලා පිටරුල් හොඳට පෙවුනට ඇතුලේ කිලිටි. ඒ නිසා අපිට බාහිරින් ආරක්ෂාවක් හොයන්න වෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලම අවංක ජීවිතයක් පවත්වන්න ඕනේ. බාහිර ලෝකෙට වෙන එකක් පෙන්නලා ඇතුළ වෙන එකක් නැතුව ඒකයි සටකපුට මායා නැති ජීවිතයක් වෙන්න ඕනේ. ගුණධම් වැඩිවීමෙන් තමයි ධම්මග වැඩෙන්නේ. ඒක කොච්චර අපි සූත්‍ර දේශනා මතක තියාගෙන හිටියත් වැඩෙන්නේ නැහැ. කොච්චර දේශනා කටපාඩම් කරගෙන තිබ්බත් වැඩෙන්නේ නැහැ. කොච්චර අපි වාඩිලා හිටියත් ගුණධම් ටික වැඩිලා නැත්තා. දිනපතා ධර්මයේ අහුවා ගුණධම් වැඩිලා නැත්තා. දිනපතා පොත් කියෙව්වා ගුණධම් වැඩිලා නැත්තම්. ගුණධම් වැඩෙන්නේ නැත්තම් ධම්මග නම් වැඩෙන්නේ නැහැ. ධම්මග වැඩෙන්නේ සම්පූර්ණයෙන්ම ගුණධර්ම මතයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉස්සෙල්ලම. ඉස්සෙල්ලම තියෙන්න ඕනි කිව්වා සත්පුරුෂකම්. සත්පුරුෂ භූමියට එන්න කියනවා. සත්පුරුෂෙක් කෙනාගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය කියලා. මේ සත්පුරුෂානන් දස්සාවි සත්පුරුෂ ධම්මසු කෝවිතු සත්පුරුෂ ධම්මේ සුයිනීතු. නේද? සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නේ සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ ශික්මෙන්නේ ආර්ය ශ්‍රාවකය කියලා. එතකොට සත්පුරුෂයෙක් වෙන්නේ කියලා ඉස්සෙල්ලා දේශනා කළා. ඒ සත්පුරුෂයෙක් වෙන්නේ කියන එකකින් ඉස්සෙල්ලා මුරණාසි දේශනා කළේ කළගුණ දන්නා බවත් කළගුණ සිහි කිරීමත්. අපිට ඉස්සෙල්ලාම කළගුණ දන්නා බව ඇති කරගන්න ඕනේ කවුරු ගැනද? දෙමව්පියෝ ගැන. ඉස්සෙල්ලාම කළගුණ දන්නා බව ඇති කරගන්න ඕනේ කවුරු ගැනද? මේ ලෝකෙට ඉස්සෙල්ලාම එන්න මූල බීජේ කොතනද? දෙමව්පියෝ. නේද? මේ ලෝකෙට ආවේ නැත්තම් ධර්මයේ හම්බෙයිද? මනස ලෝකෙට ආවේ නැත්නම් ධර්මයේ හම්බෙයිද? එන මනුස්ස ලෝකෙට එන්න ඉස්සෙල්ලම පියවර කොහෙද තිබ්බේ? කවුද දුන්නේ? මව්පිය දෙන්න. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙවුරි තියාගෙන අවුරුදු 100ක් මල මුත්‍ර පෙරාගෙන උපස්ථාන කළත් දෙමව්පිය දෙන්නාට උපස්ථාන කළා අවසන් කරන්න බෑ. මෙතනින් ධම්මග වැඩෙන්න පටන් ගන්න ඕනේ නේද? එතනින්දලා මෙතනින් පටන් අරගෙන ගුණ ධම්ම ටික වැඩෙන්න පටන් ගත්තොත් ධර්ම මාර්ගයේ දියුණු වෙලා යනවා නේද? මව්පිය දෙන්නාට ඉස්සෙල්ලම කළ ගුණ සිහි කිරීම, කළ ගුණ දන්නා බව ඇති කර ගන්න ඕනේ. දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේලාගේ චරිත බලද්දී අවසාන මොහොතත් පිරිනුවම් පාන මොහොතේ ගියේ කව ළඟටද? අම්මා ළඟ නේද? පිරිනුවම් පෑවෙත් අම්මා ළඟ. ඊළඟට බලන්න සාරිපුත්ත මහ රහතන්ගේ චරිතය. මේ ආත්ම භාව පහකට කලින් අම්මා හම්බ වෙනවා. පෙරේතියක් වෙලා අතෑරියද? අතෑරියද? නෑ. ඒ බලන්නේ චරිතවල ස්වභාවය එක තැනක මට නාගසේන මහරහතන් වහන්සේ විස්තරයක් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේට ටොක්කක් යන්න මතකද? නන්දක යක්ෂයා ජුන්න සූත්‍රී නන්දක යක්ෂයා යන්න ටොක්කක්. මුගලන් මහරහතන් වහන්සේක බලාගෙන ඉඳලා කියනෝනේ මේ මා ගල් පර්වතයකට ඇනනම් ඒ ගල් පර්වතේ පැලෙලා යනවා කියනවා. දැවන්ත ආශිරාදයකට ඇනනම් මේ යක්ෂයා මේ ඩොක්ක ඔව් එහෙම මැරිලා වැටෙනවා කිව්වා. ඔබවහන්සේ පුදුමයි කිව්වා. නිර්පද්‍රිතව ඉන්නවා. පුංචි ඔලුකක්කමක් විතරයි තියෙන්නේ කියලා කියනවා. නාගසේන මහ රහතන් වහන්සේ කියනවා මිලින්ද රජුවන්ට මේ රජතුමනි සාරිපුත්තයන් වහන්සේ කැමති වෙනවද කියලා අහනවා අර යක්ෂයා දුගතියට යෑම කැමති වෙනවද කියලා අහනවා. දැන් මේක කියන්න අර හේතුනේ අර මේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ තථාගතයන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වන එකේ විපාක තියෙනවද කියලා ඇහුවා. මේ මුගලන් කවුද? මිලින්ද රජුරේ ලයිකි වී පුද පූජා පවත්වන තථාගතයන් වහන්සේ පිළිගන්න කෙනෙක් විතර නැහැ. ඒ නිසා ඒක විපාක තියෙනවද කියලා ඇහුවා. එතකොට තමයි කිව්වේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ටොක් ඇනලා මෙයා නිරේට යද්දී නන්දක යක්ෂයා නිරේට යද්දී සාරිපුත්තයන් වහන්සේ පිළිගත්තද කියලා ඇහුවා. අරයාගේ නිරේට යෑම අනුමත කළාද කියලා අහනවා. එතකොට කියනවා මිලින්ද රජුට ස්වාමීනි නාගසීනියන් වහන්සේ මාමේරු පර්වතේ කුඩු වෙලා ගියා සුණු ඉසුණු වෙලා ගියා. මේ ලෝකේ කැරකි පෙරලි ගියා. ලෝකේ පැලිලා ගියා. සාරිපුත්තයන් වහන්සේ කිසි කෙනෙකුගේ දුගතියට යෑමක් කැමති වෙන්නේ නැහැ කියනවා. අච්චර අවඩ කරපු කෙනාටවත් දුගතියට යෑම කැමති වෙන්නේ නැහැ කියනවා. බලන්න මේ චරිත ස්වභාවය. නේ අපිට කවුරු හරි බැනගෙන එනකොට ඩග්ගාල එන්නේ නැද්ද වචනේ? ඔකට හම්බෙයි ඉතින් මට උමු කළා. එන්නේ නැද්ද? තව කෙනෙකුගේ දුකක් කැමති වෙන්නේ නැහැ. එතෙන්දී නාගසේන මහ රහතන් දීපු උත්තරේ අර බුදුරජාණන් වහන්සේට පුදු පූජා පවත්වන එකේ. ඒක බුදුරජාණන් වහන්සේක නොපිළිගත්තත් ඒක විපාකේ තියෙනවා කියන එක පෙන්වන්න තමයි අර උපමාව ගත්තේ. දැන් සාරිපුත්ත මහ රහතන් කැමති වුණේ නැතත් arya නිරේට ගියා. එයා දුගතියට ගියා. ඒක නවත්තන්න බැරි වුණා. මේ වගේ බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේ පිරිනුවම් පෑවත් උන්වහන්සේ උදෙසා පවත්වන පුද පූජාවේ විපාකේ හිමම ඒක නවත්තන්න බෑ. ඒක විපාකේ එනවා. එහෙනම් පිළිගන්නම ඕනේ නෑ. පිළිගන්න ඕනේ නෑ. ඒ විපාකේ එනවා. මේක පෙන්වන්න තමයි කිව්වේ. නමුත් ඒක කියපේ අර්ථය බලන්න. සාරිපුත් මහ රහතන්ගේ තිබිච්ච ගුණේ මාමේරු පුපුරලා ගියත් ලෝකෙ පෙරලි පෙරලි කැරකි කැරකි කියලා සුණු විසුණු වුණත් කෙනෙකුගේ දුගතියට යෑම සාරිපුත් යන වාසයේ කැමති වෙන්නේ නැහැ කිව්වා. එතකොට බලන්නේ අරහත්ත්වේ සාක්ෂාත් කරන කෙනෙකුගේ තියෙන ගුණදහම්. ඒකයි අපිට රහතන් වහන්සේලා නිතර නිතර දකින්න නොලැබෙන නිසා අපිට දකින්න හම්බෙන්නේ නැහැ රහතන් වහන්සේලා. ඒ චරිතවල තියෙන ගුණදහම් අපිට නැති නිසා නේද? ඒ ගුණදහම් පේන නැති නිසා අපිට ගුණදහම් දියුණු කිරීමේ අපහසුතාව තියෙන්නේ. අපිට මෙතනින් පාරට බැස්ස ගමන් තියෙන්නේ ගුණදහම්ද අගුණද තියෙන්නේ. සරපරස වචන ඇහින්නේ අම්මා මරුවා තාත්තා මරුවා අම්මට ගැහුවා තාත්තට ගැහුවා නේද? බස් එකේ යනකොට ගහගන්නේවා මරාගන්නේවා එනකොටා ගන්නේවා වාහනහප්ප ගන්නේවා බෝඩ් එකක් ගත්තත් ඒවනේ තියෙන්නේ. වෙළඳැන්වීමක් ගත්තත් ඒව තියෙන්නේ. පත්තරයක් ගත්තත් ඒව තියෙන්නේ. ඒව සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ දැන්. ඒ සාමාන්‍ය දෙයක් බවට පත්විච්ච ලෝකේ අපි ගුණධර්මක් දියුණු කරන්න ලෑස්ති වෙනකොට නේද අපේ ගුණධර්ම පිළිගන්න ලෝකෙ ලෑස්ති නැති නිසා අපිට හිතෙන්නේ ගුණධර්ම දියුණු කරන්න ඕනේ කියලා. ධර්මයේ දියුණු කරන්න ඕනේ කියලා. ඒ නිසා මොකද වෙන්නේ? බණ ටික අහනවා ගුණධර්ම දියුණු කරන පැත්තට යන්නේ නැහැ. අපිට අර පවට ලැජ්ජා බය දෙක කියන එක දුරු වෙලා යනවා. කොච්චර දුරු වෙලාද කියන දවසක් මම මේ උඩ තට්ටුවේ සක්මන් කර කර ඉන්නවා. අපිට අපි හිතන්නේ නැති දේවල් දැන් මම සක්මන් කර කර ඉන්නවා. අම්මලා දෙන්නෙකුයි ගෑල් ළමයෙකුයි තව කොල්ල දෙන්නෙක් ආවා. මම සක්මන් කරගෙන මං සක්මන් කරන තැන හරියට මේ ඉස්සරහා නැවතිලා දැන් මං හරියට ගිහිල්ලා මෙහෙට එන්න බලාගෙන ඉන්නවා. එතන මේ ඉස්සරහා නැවතිලා කයි වර්ග ගහින්න මං කොහේ සක්මන් කරන්නද? දැන් මෙතන සක්මන් කරගෙන හොඳටම දැක්කා. නේ මං ඉතින් බලාගෙන ඉන්නවා දැන් මේගොල්ලෝ යයි කියලා. යන්නේ නැහැ. එහෙම අදහසක් ඉන්නේ නැහැ. හරි පුදුමයි. ඉතින් කයි වාරු ගන්න කතා කරන්න උතෙන්ට මෙන්න ඕනිද? මාදියත් බලනවා, අර වට පිටත් බලනවා කයි වාරු. එතකොට බලන්න මිනිස්සු ඉන්නේ වෙනම ලෝකයක. අර එක අවසරයි කියලා අවසර ගන්න මුකුත් නැහැ. වන්දනා කරන්න මුකුත් අදහසක් ඉන්නේ නැහැ මිනිසුන්ට. ඒ කියන්නේ මිනිස්සු වෙනම ලෝකයක. මිනිස්සුන්ගේ ගුණධම් දන්නේම නැතුව පිරීලා ගිහිල්ලා මේ සාමාන්‍ය අපිට පේන ලෝකේ. එතකොට ඔය ලෝකේ දැන් කෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් මේම ලෝකේ එහලට තික ගානක් නැහැ. නේ තේරුණාද? මේ අපි නොදැනුවත්වම අපි තුලින් ගුණධම් මේ පිරීලා යන හැටි අපි හිතන්නේ. ඒක ගොඩාක් ඒකට හේතුව කාර්ය බහුල ලෝකේ. කාර්ය බහුල ලෝකේ නිසා වැඩ රාජකාරි බහුලයි. රස්සාවල් කරන්න ඕනේ නේද? වාහන ට්‍රැෆික් එකට හිර වෙලා ගිහිල්ලා තෙරපිලා රටේ ලෝකේ ප්‍රශ්න අහලා ඔළුවට දාගෙන නේද? ඇන කොටා ගත්තෙව්වා, ගහ ගත්තෙව්වා, මරා ගත්තෙව්වා හැම තැනින්ම එනවනේ තොරතුරු ඔළුවට. ආවට පස්සේ ඔළුව කැළඹිලා ඇවිස්සිලා බොරු වෙලා තියෙන්නේ. කුණු වෙච්ච හිතක්, පිරිහිච්ච හිතක් තියෙන්නේ. අර පිරිහිච්ච හිතින් කල්පනා කරගෙන ඉන්න ඔහි අම්මා තාත්තගෙන හිතන්න වෙලාවක් නැහැ. ගුණදාමක් දිනු කිරීමක් ගැන හිතන්න වෙලාවක් නැහැ. බණ භාවනාවක් කරන්න වෙලාවක් ගැන හිතන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ නේද? ධර්මයක් අහන්න ඕනේ කියලා හිතන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට හිතන්න ඕක කළ වැඩක් නැහැ. උහුමුනේ මේක කරන්න ඕනේ. බනහිනවා හැම තිස්සෙම. ටීවී එක දාපුවම බනහන්න පුළුවන්නේ. රේඩිය එක දාපුවම බනහන්න පුළුවන්. පත්තර වලක් තියෙනවා. සීඩී වලක් තියෙනවා. ඕන වෙලාවක බනහන්න පුළුවන්. හම්බ කරන එක තමයි යන්න ඕනින් කියලා අර පැත්තට යනවා. හුඳට බලන්න හම්බ කරන පැත්තටම නැඹුරු වෙච්ච ලෝකේ අම්මා තාත්තා ගැන කොච්චර අතහැරියද කියලා හැඟීම. දෙමව්පියෝ ගැන හිතන එක කොච්චර අතහැරලා ගිහිල්ලාද. එතකොට මූල බීජයම නැති වුණාට පස්සේ එතනින් එහාට යාර ධර්ම මාර්ගයේ වැඩේද? වැඩේද? එතකොට අම්මා තාත්තා ගැන එයාට හිතන්න වෙලාවක් නැහැ. බලන්න වෙලාවක් නැහැ. ධර්මල්ලෝ ගැන බලන්න වෙලාවක් නැහැ. කාරණික හිතක් දිනු කරන්න යාට හිතන්න වෙලාවක් නැහැ. ඇයි කෙලෙසයිත ලෝකේ මිනිස්සුන්ගේ පිරිහිච්ච ලෝකෙ ටික තමයි ඔලුවට ගත්තේ. ඒව ගැන කල්පනා කර කර ඉන්නව අරක හිතෙන්නේ නැහැ. කියන්නේ හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැති නිසා කොහොම හිතන්නෙත් නැහැ. ඒ නිසා අර පිරිහිච්ච ලෝකේ ධර්මයක් නැති ලෝකෙට කොච්චර ධර්මීය කිව්වත් ඒක යන්නේ නැහැ. යන්නේ නැත්තේ පිරිච්ච මානසිකත්වයේ. බුදුරජාණන් වහන්සේ උට මාතක ඇති දේශනා කළා අර ධානියන්ට කියනවා නේද? බොහෝ කල් වැඩු නිසා මේ හිත මට මනාපයිතා. බොහෝ කාලයක් වඩලා හිත ඒ වඩපු නිසා හිත මට මනාපයි කියන මට ඕන විදිහට පවත් ගන්න පුළුවන් කියනවා. හිත පවත්වනවා ඕන ඕන විදිහට. ඇයි ඒක දමනේ වෙලා? අද මිනිස්සු හිතට දමනේ වෙනවා. මිනිස්සුන්ට හිත දමනේ වෙනව නෙවෙයි. මිනිස්සු යට වෙලා යනවා හිතට. හිතට වසඟ වෙනවා. නමුත් ඒ කාලේ තිබ්බ ධම්මක දිනු කරන කෙනාගේ ස්වභාවය තමන්ට ඕන විදිහට තමන් හිත පාලනය කරනවා. ධර්මයට ඕන විදිහට හිත පාලනය කරනවා. ආද අපිව පාලනය කරනෝ නේ හිත. ඈ හිතයිටි කාටද? මාරයට නම් හිතයිටි. කවුද පාලනය කරන්නේ? ඉතින් ගැලවෙයිද? ගැලවෙන්නේ නැහැ නේද? ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ. සිහිය පිහිටව ගන්න ඕනේ. සිහිය නැහැ. කොහෙද ඉන්නේ, කරන්නේ මොනවද, කියන්නේ මොනවද, හිතන්නේ මොනවද කියලා සිහියක් නැහැ. ඔහි ඉන්නවා ධම්මගක් වැඩෙන්නේ. ඒ නිසා අපි ටික ටික ටික ටික හරි මෙස්සිතක් ඇති කර ගන්නවා නම් අවංක අදහසින් අපි කල්පනා කරනවා නම් මම වෛර නැත්තික් වෙමුවා, තරහ නැත්තික් වෙමුවා, ඊර්ෂ්‍යා නැත්තික් වෙමුවා, දුක් පීඩා නැත්තික් වෙමුවා, සුවසේ ජීවත් වෙමුවා, සාන්ත සුවයටපත් වෙමුවා කියලා පොඩ පොඩ හිතනවා නම් ඒක පාර්ථ කරන්න බැරි වෙයි. නමුත් අපි පොඩ්ඩක් හිතනවා, චුට්ටක් හිතනවා, ඊළඟ මොහොත තව ටිකක් වැඩිපුර හිතනවා. බොහෝ කල් වැඩෙද්දි වඩද්දි වඩද්දි මේ හිත පොඩ පොඩ වැඩිලා යනවා. අපිට හිතෙන්න පුළුවන් අපිට වෛරයක් නැහනේ. එහෙම තරහක් අපිට නැහනේ. ඉතින් අපි මේක හිතුව කියලා ඇති වැඩේ මොකද්ද? වෛරයක් නැතිකොට අපි ආයි වෛර නැති කියමු කියලා හිතන්නේ මොකටද? තරහක් නැති අපිට තරහ නැත්තේ කිව්වා කියලා හිතන්නේ මොකටද කියලා හිතෙන්න පුළුවා නේද? වෛරී කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බොහෝ කාලයක් යාවි. තරහව කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න බොහෝ කාලයක් යාවි. ඉරිසියාව කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න බොහෝ කාලයක් යාවි. නේ සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති. සමාහිතීතින් තමයි යථාර්ථේ දකින්න තියෙන්නේ. ඒ නිසා වෛර නැතික්වා කියලා හිතන එක බොහෝ කාලයක් පුරුදු කරද්දී තේරේවි වෛරී කියන්නේ මෙහෙම එකක් කියලා. ඇතුලේ සැඟවිලා තියෙනවා සියුමුව. ඒක නිසා සාරිපුත්තු මහ රහතන් වහන්සේ වදාළේ කෙස් ගහක අග තෙවරුණ කුඩා වරදක් පවා අහුට පේන්නේ මහා වලාකුලක් වගේ. නේ? මහා වලාකුලක් තරම් විශාල වරද පවා අපට පේන්නේ කෙස් ගහක අග වගේ. නේද? ලොකු දෙයක් නෙවෙයි වගේ. දැන් මේ විදිහට බැලුවොත් එහෙම පේන්නේ නැද්ද අපිට ධාම්මඟ වැඩෙනව නෙමෙයි අපි ධාම්මඟින් පිරීලා යනවා කියලා. ධාම්මඟින් ඈතට යනවා අපි කියලා. ධාම්මඟ අපි තුල වැඩෙන්නේ නැහැ කියලා. නේ? ඇහුවට බණපද මතක තිබුණට බණපද වැඩින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක හිතන්නකෝ සෑහෙන්න. පාටු හිතින්තර පුලුල් හිතක් හදාගෙන හිතන්න කිව්වා. නේ පුලුල් හිතකින් හිතන්න කිව්වා. එතකොට අම්මා තාත්තගේ ගුණ අපිට හිතලා ඉවර කරන්න බැරි වෙයි. හරිද? එතකොට අපිට මේ ජීවිතයක් නෙවෙන්නේ. අම්මා නොවිච්ච කෙනෙක් නැහැ කිවන සසරේ. තාත්ත නොවිච්ච කෙනෙක් නැහැ කිව සසරේ. එන හැම කෙනෙක් දිහාම කාරණිකව බලන්න පුළුවන් කාරණික හිතක් හදන්න ඕනේ. හැම කෙනෙක් දිහාම මෙසිතින් බලන්න පුළුවන් මෛත්‍රී හිතක් හදන්න ඕනේ. හැම කෙනෙක් දිහාම හැම කෙනෙකුගේම සතුටක් අභියස සතුටු වෙන්න පුළුවන් හිතක් හදන්න ඕනේ. නේ? අල්ලපු ගෙදරෙක් කෙනාගේ සතුට අභියස ඉරිසියාව නම් එන්නේ ධාම්මක වැඩෙනවද? නෑනේ. ඒක ඒ යුගී තිබිච්ච ගුණ ධාම අපි බලන්න ඕනේ. බලන්න උත්තරානන්ද මාතාව. උත්තරානන්ද මාතාව මේ උත්තරානන්දා ගණිකාව සිරිමා ගණිකාව ගෙදර ගෙනත් තියාගෙන මෙයා සිල් සමාදන් වුණා. උපෝසථය සමාදන් වුණා සතියක්. ස්වාමි පුරුෂයාට ඉන්න කියලා මෑත් එක්ක. අන්තිමට කැවුම් බදිද්දී ස්වාමි පුරුෂයාත් එක්ක hina වුණා කියලා ඇවිල්ලා තෙල් තාච්චිය වක්කලානේ ඔළුවට. රත් වෙච්ච තෙල් තාච්චිය වක් කරන් ලෑස්ති වෙනකොට මෙයා අදිෂ්ඨාන කරනවා මගේ හිතේ වෛරී අදහසක් තියෙනවා නම් තරහා හිතක් ඇවිල්ලා තියෙනවා නම් හිතට මාව පිච්චේවා. අවංකව මගේ හිතේ තරහා හිතක් නැත්තම් මෑ කෙරෙහි මෑ නිසා මං අද සිල් සමාදන් වෙලා ඉන්නේ. සතියක් උපෝසථ සමාදන් වුණා මගේ ස්වාමියාට කින්න වෙනව නැත්තම් මෑ නිසා මං අද මේක රකින්නේ. මගේ හිතේ තරහක් නැත්තම් මෙසිත නම් තියෙන්නේ වතුරු වෙලා වක්කිරෙන්නේ කියලා අදිෂ්ඨාන කළා. කොහොම සත්‍ය පිහිටන්නේ නැද්ද වතුරු වෙලා වැක්කිරෙන්නේ? ඈ අපිට තෙල් තාච්චියක් ගෙනල්ලා වක් කරද්දී වතුරුලා වැක්කිරෙයිද? ඈ තව පුළුවන් නම් රත් වෙයි. මේ එතකොට බලන්න ඒ යුගී දැන් ඒ සෝතාපන්න කෙනෙකුගේ චරිත ලක්ෂණ නේද? චුල්ල සුබන්ද්‍ර අදිෂ්ඨාන කරලා පිච්ච මල් ටික උඩ දාද්දී නේ සෝතාපන්න වෙලා විතරයි පිච්ච මල් ටික උඩට දාද්දී පාවෙලා යනවනේ දෙවුරම් වෙහෙරට. හැතැම්ම ගාහන විහෙනවගේ පිහිටනවනේ උඩ ගිහිල්ලා. එදිකට බලන්නේ ඒ ගුණී ලෝකෙට දැනෙනවා. එහෙනම් අපි මෙස්සිත පතරුවද්දී ඒ මෙසිටි ආනුභාවේ ලෝකෙ පිහිටනවා. කරුණාව පතුරවද්දී කරුණාව ආනුභාවේ ලෝකෙ ඒකයි ලෝකෙට දැනෙනවා. අපි එක කරද්දී අවංකවම අපි මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා මේක දියුණු කරද්දී ගුණී වැඩෙනවා අපි තුල. ගුණේ වැඩෙන නිසා ඒ ගුණේ ලෝකෙට දැනෙනවා. ඒ දැනෙන නිසා තමයි ගුණේ ලෝකෙට දැනෙන නිසා තමයි දැන් අපිට හිතෙන්නේ එකපාර දැන් මේක මෙච්චර හිතන්න ඕනිද? එකපාරක් දෙපාරක් හිතුවම මදිද? දවස ගාන හිතන්න ඕනිද? පැය ගණන් හිතන්න ඕනිද? මම වෛර නැතික් වේවා කියලා, තරහ නැතික් වේවා කියලා. ඔහොම නේ අපිට හිතෙන්නේ. ඔච්චර හිතන්න ඕනිද කියලා. නේද? නමුත් මේක කාලයක් වඩනකොට තමයි තේරෙන්නේ. නේද? සුඛං සූපති කියන ඒ ආනිසංසය ඉන්නේ මේකත් එක්ක. වැඩෙන හිතත් එක්ක. සුඛං පටිභුජ්ජති කියන්නේ කියන්නේ අර වැඩෙන හිතත් එක්ක. මනුස්සානම් පියෝ හෝති කියන එක මනුස්සු ප්‍රිය වෙන්නේ අර වැඩෙන හිතත් එක්ක. වැඩින්නේ හිතට කියන්නේ නැහැ. ඒ ආනිසංසය ඉන්නේ අර වැඩෙන හිතත් එක්ක. අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සය ප්‍රිය වෙනවා කියන ආනිසංසය ඉන්නේ වැඩෙන හිතත් එක්ක. 10,000 වාරයක් හරි හිතලා ඒ හිත වැඩෙනවා නම් ඒ වැඩෙන හිතත් එක්ක තමයි ඉන්නේ ආනිසංසය. නේ? ඊළඟට දේවතා රක්ඛන්ති. දෙවියෝ රකින්නවා කියන එක ඉන්නේ අර වැඩෙන හිතත් එක්ක. මේවා හිතද්දි හිතද්දි තමයි අපිට මේක වැඩෙන ස්වභාවයේ පෙනෙද්දි පෙනෙද්දි තමයි අපිට ආය ආයමත් බණ භාවනා කරන්න ඕනි කියලා හිතන වෙන්නේ. එතකොට තමයි ඔන්න ගුණධාම ටික වැඩිලා යන්නේ. අන්න අපි මෙසිත වඩද්දී ගුණධාම වැඩිනවා. හැම කෙනෙක් කිරීම මෛත්‍රිය පතුරවද්දී ගුණධාම වැඩිනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට සෙනෙහස දක්වන්නේ යම් ආකාරයකින්ද මේ විදිහට මෙසිත වඩන්න කියන්නේ. හැම කෙනෙක් කිරීම එකම ආකාර මෙසිත. බෙදෙන්නේ බෙදි බෙදි යන්නේ. අගතියට යන්නේ. අගතියට නොගොස් හැම කෙනෙක් කිරීම එකම ආකාර මෙසිත. මෙයාට මේ සිත තියෙනවා. අල්ලපු ගෙදර එක්කිනාට නෑ. අරයා ගුණධර්ම නැති කෙනෙක්. එයාට ඕනේ නෑ. එහෙම මුකුත් නෑ. දෙට මේ ගුණධර්ම වැඩුණොත් තමයි නිවන් මඟ වැඩෙන්නේ. එහෙම නැත්තම් නිවන් මඟ වැඩෙන්නේ නෑ. බණ ටික පාඩම් වෙලා තියෙයි. සූත්‍ර දේශනා ටික මතක තියෙයි. ඒක ඊ රහතන් වහන්සේලාගේ චරිත ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකින්ගේ චරිත ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ. ඒ චරිතවල තිබිච්ච ගුණධම් හදාගත්තොත් තමයි දැන් ওই ශාසනීය පිරිහිලා යන කාලවලදී රහතන් වහන්සේලාගේ ගුණවලට සමාන ගුණ තියෙන පිරිස ඉන්නවා. හැබැයි අරහත් වේ සාක්ෂාත් කරලා නැහැ. මාර්ගඵල ලැබෙන්නේ අර ළඟ ළඟ යන ගුණ තියෙනවා. මිනිස්සුත් රැවටෙනවා මේ රහතන් වහන්සේලා කියලා. ඒ පිරිසත් මේ අපි දැන් රහත් වෙලා ඉන්නේ කියලා පිරිසත් රැවටෙනවා කියනවා. එහෙම යුගයක් තිබුණා. දැන් අපිට එහෙම යුගයක් නැහැ. එතකොට මේ වෙනකොට මිනිස්සුන්ගේ ගුණ දහම් පිරිහීමේ ස්වභාවය පහළටම වැටිලා. ඒ නිසා අද අපිට ඒ යුගී තිබිච්ච ගුණධම් මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න අමාරුයි. මේ වගේ දේශනාවලින් තමයි ගන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය අධ්‍යයනය කර කර දේශනාවලින් අපි හොයලා ගන්න ඕනේ ගුණධම් දිනු කරගන්නේ කොහොමද කියලා. ඒ ශ්‍රාවක චරිතවල ස්වභාවය තේරුම් අරගෙන බලන්න ඕනේ ඒ ස්වභාවය කොහොමද කියලා. දැන් අපි මේ විදිහට ගුණධාම දියුරුගෙන හිටියොත් පිනක් හරි රැස් කර ගන්න පුළුවන්. නැත්නම් පින රැස් කර ගන්නත් බෑ. ඒ හිත ටික ටික ටික වැඩිලා තිබුණොත් පින හරි රැස් කර ගන්න පුළුවන්. හිත වැඩිලා නැත්නම් පින රැස් වෙන්නේ නැහැ. අපි හිතමු දානියක් දෙනවා. දානියක් දෙන්නකොට අපේ හිත වැඩිලා නැත්තම් ශ්‍රාවක සංග්‍රහත්දී ගුණ සිහි කරලා අනුන්ගේ ගුණ සිහි කරලා වැඩිලා නැත්තම් හිත දානිත් ඇදපෙන්න පුළුවන්. ඒකෙත් අඩුපාඩු පේන්න පුළුවන්. හිත කිලිටි වෙනවා. පිළිගන්න කෙනාගේ අඩුපාඩු පේන්න පුළුවන්. අගුණ පේන්න පුළුවන්. එතනත් කිලිටි වෙනවා. ඒකත් හරියට දී ගන්න බෑ. ඔබට මතකද මෙන්ඩක සිටුතුමා ඒ පින රැස් කරගත්ත කලින් ජීවිතෙත් ගුණධාන් තිබිච්ච නිසානේ. ගුණධර්ම ටික තිබිච්ච නිසා තමයි ඒ ජීවිතෙත් පින රැස් කරගත්තේ. අවුරුදු 3කට කල බරණැස නුවර සිටු වෙලා හිටියා. අවරෝජ කියලා. ඒ සිටු වෙලා ඉඳෙද්දි බරණැස නුවර දැන් ඒ සිටුතුමාට ආරංචි වෙනවා තමයි පුරෝහිත තමයි කිව්වේ. තව අවුරුදු 3කින් නීගයක් එනවා කිව්වා. මුළු දඹදිවටම දෙදෙනෙක් නීගයක් එනවා කිව්වා. සිරිතුමා කල්පනා කළා එහෙනම් මිනිස්සු ටික බේර ගන්න බලා අදහසාව මිනිස්සු ටිකට මොන හරි කරන්න ඕනේ යමක්. අපිට නැහැ නේ ඌවා. නේ? මේක දැනගත්ත කියලා අපිට මොකුත් දෙන්නේ නැහැ නේ අදහසක් නේ? අනවන් ගුණධාම දිනු කරපෙක් කිනාට එනවා. අපි තමන්ගේ බඩ ගැන විතරනේ හිතන්නේ. අනුන් ගැන හිතන්නේ නැහැ. ඒ කාරුණික හිත අපිට තියෙන්න ඕනේ. මෙන්ද අර අවරෝධ සිටුතුමා කල්පනා කළා මේ මිනිස්සු ටික මොන කරන්න ඕනේ කියලා. වීයටු 1250ක් හැදුවා. හදලා පුළුවන්තරම් කුඹුරු වැව්වා. අවුරුදු 3 යනකොට අර වීයටු ඔක්කොම පිරෙව්වා. පුරෝලා තව මේ හටි මුට්ටි වල දාලා වී පොළොව යටත් වැළලුවා. පුළුවන් තරම් වැළලුවා. ඒත් වී ඉතුරුයි. ඉතුරු වෙච්ච වී මැටිත් එක්කනලා බිත්ති වලට ගැහුවා. නියංගේ ආව අවුරුදු 3 යනකොට අර වී අඩු වල තිබිච්ච වී අරගෙන මිනිස්සු ඔක්කොටම බලන ගුණේ. මිනිසුන්ට කෑම බීම නැහැ. සිරිතුමා කල්පනා කරපු නිසා ඔන්න මිනිසුන්ට දැන් කෑම තියෙනවා. ඒ කාලෙත් ඒ පින රැස් කරගත්තේ ගුණී තිබිච්ච නිසා. තව කෙනෙක් ගැන කරුණාවෙන් බලන්න පුළුවන් හිතක් අපිට තියෙන්න ඕනේ. මේ සිතක් තියෙන්න ඕනේ. බෙද බෙදා සැලකුවේ නැහැ. මගේ පිරිසට දියා ගන්න ඕනේ. අනික් අයට නැහැ කියලා හිමකමුත් කතාවක් නැහැ. ඔක්කොටම දුන්නා. වී අටකොට ටික ඉවරුණා. පොළොයට වලල තිබිච්චත් ඔක්කොම ගත්තා. අරගෙන ඒවත් දුන්නා. ඒවත් දුන්නා මිනිසුන්ට. දීලා දැන් ඉවරයි. බිත්ති වලට ගහලා තියෙන ටික විතරයි දැන් තියෙන්නේ. අන්තිමට කිව්ව මිනිසුන්ට දැන් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් හිමාල පැත්තටවත් ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා ජීවත් වෙන්න බලන්න තිබිච්ච ටික ඔක්කොම මන් දුන්නා. දැන් ඉතින් යන්න කිව්වා. මිනිසු ගියා. අර බෙට්ටි වලට ගහලා තියෙච්ච මැටි ටිකත් ඔක්කොම ගලවලා මැටි හොදලා වී ටික අරගෙන කොටලා බිරින්ද කියනවා ස්වාමිනී ටිකක් තියෙනවා ආහාර. දැන් එකක් ඉවරේගෙන අන්තිම දවසේ මිනිස්සු ඔක්කොම ගමල් ඔක්කොම අතහැරලා ගියා. ඉතුරුනේ බිරිඳයි. දරුවයි පුතයි දුවයි වැඩකාරයයි විතරයි. ඔච්චරයි ඉතුරුනේ. අර ටික ඔක්කොම වී කොටලා නැලියකට ගත්තා. නැලියයි තියෙන්නේ. එදන හාල් නැලි ඉව්වා. පසී බුදුරජාණන් වහන්සේ නම ගන්ධමාදන පර්වතයේ ඉඳලා බලාගෙන ඉන්නවා. දාන ටිකක් හොයා ගන්න තැනක් තියෙනවද කියලා නිරෝධ සමාපත්තියට සමවැදිලා බැලුවා. 7 වෙනි දවසේ නැගිටලා බලපුවාම මේ දාන ටිකක් තියෙන්නේ අතන විතරයි. හැබැයි මං හිතෙන්ට වැඩියොත් ඒ පිරිසට දාන්නේ නැහැ. දැක්ක මම අදිෂ්ඨානය කරනවා මේක හරියනවා කියලා. දැකලා ඉර්ධියෙන් ඉදින්ට වැඩියා. කෑමක කන් ලෑස්ති වෙනකොට පසේ බුදුරජාණන් සිතින්ට වැඩියා. අර සිටුතුමාගේ ගුණී තිබ්බනේ. දීමේ ගුණී ඇතුලේ තියෙනවා, පුරුදු කරපු එක තියෙනවා. අනේකයි මේ ගුණයක් පුරුදු කරන එකේ වටිනාකම. ඉස්සරහට පින රැස් කරගන්නත් එයාගේ ගුණී ඉස්සරහට තියෙන්න ඕනේ. නැත්තම් පින කරගන්නත් අවස්ථාව නැහැ. හිත කිලිටි වෙනවා. පිනවත් රැස් කරගන්න බෑ. ඒක රැස් වෙන්නේ නැහැ. මම අරියන්ට ගානට ඒක ආපු හැටි. කිව්වා පසේ බුදුරජාණන් වහන්සේ දැන් වැඩියා වැඩලා ආපු ගමන් බත් එක දැන් පූජ කරනවා. භාගයක් දාද්දී පසේ බුදුරජාණන් වහන්සේ අත වැහුවා. කියනවා ස්වාමීනි මේකේ දෙන්නෙකුට වළඳන්න දෙයක් නැහැ. මම මේ ඔක්කොම පූජ කරනවා කියලා ඔක්කොම පූජ කළා. පූජ කරලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. අද පටන් මට ජාති ජාති මෙවැනි නියගයක් දුර්භීක්ෂයක් දකින්න නොලැබේවා. වීයටු 1250 වීයටු ළඟට ගිහිල්ලා නාලා සීලේ සමාදන් වෙලා නාලා වීයටු ටික දිහා බලාගෙන අහස බලද්දී අහසින් හාල් වැටිලා වී වැටිලා අර ඇල්සාල් වැටිලා වීයටු කොටි ඔක්කොම පිරේවා කියලා අදිෂ්ඨාන කළා. උපදීන උපදීන හැම ජීවිතයකම බිරිඳ මේක බලාගෙන ඉඳලා බිරිඳ කල්පනා කළා මම සිටුතුමා දැන් වළඳුවෙත් නැහැ කෑවේ නැහැ එහෙනම් මම කන්න ඕනෙත් නැහැ කියලා ඒකත් පූජා කළා. දේවිය කල්පනා කළා, දේවිය අදිෂ්ඨාන කළා. අද වටන් මට දුර්භීක්ෂයක් දකින්න නොලැබේවා. මේ රැස් කරගත්ත පිණින් උපදින උපදින හැම ජීවිතයකම බත් මුට්ටි අරගෙන ජම්බුද්දීපේ යම් තාක් මිනිස්සු ඇද්ද මේ මිනිස්සු ඔක්කොටම බෙදලා ඉවර වෙනකල් බත් මුට්ටි අවසන් නොවේවා කියලා බලන්න. අදහස ගුණයක් නේද? ඉතින් හැවටම දීමේ අදහස නේ තියෙන්නේ. වී යට කොට ටික පිරීමේ අදහස මිනිස් දෙන්න. දැන් පින රැස් කරගන්න අර ගුණේ ඉස්සරහට එන්නේ නැද්ද? අපි දිනු කරගත්තු ගුණේ නෙමෙයි දැන් ඉස්සරහට එන්නේ. බලන්න යාට නිවන් දකින්නකම් අර ගුණේ ඉස්සරහට හිටියා. ආම්බාව ගානක් සසරේ පිරුම්බරක් නාව එක හරි. නමුත් ඒ ගුණේ තමයි යාට ඉස්සරහට හිටියේ. දිනු කරපු ගුණේ ඉස්සරහා තියෙනවා. ඒකෙන් තමයි දිනු වෙලා යන්නේ. ඊට පස්සේ පුතා කියනවා පුතාත් කෑමක පූජ කළා. පූජ කළා පුතා අදිෂ්ඨාන කළා. දහසින් බැඳි කාවණු දහසක් මල්ලක දාගෙන පැසක දාගෙන මේ පැසෙන් මම යම්තා ජම්බුද්දීපේ මිනිස්සුන්ට සල්ලි දෙනවද? මං කොච්චර සල්ලි දුන්නත් මේ පසුම්බී සල්ලි ඉවර වෙන්න එපා. ජාති ජාති මට මෙවැනි දුර්භීක්ෂයක් දකින්න නොලැබේවා කියලා අදිෂ්ඨාන කළා. බලන්න අදිෂ්ඨානේ කොච්චර පිරිසිදු පිවිතුරුද. ලස්සන අදිෂ්ඨාන. අපි අදිෂ්ඨාන කළා නම් පූජාවක් කළා මොකද්ද කියන්නේ? ඈ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ආත්මාර්ථකාමී නැද්ද? ඒ අදහසත් ආත්මාර්ථකාමී නැද්ද? දීර්ඝායුෂ ලැබේවා. ඒ අදහස් පිරිසිදු නෑනේ. නෑ නේද? පේන්නේ නැද්ද මේක? බලන්න ඒ බුදු කෙනෙක් නැති යුගයේ මිනිසුන්ගේ අදහස. ධර්මයක් කියලා නෙමෙයි. බලන්නේ අවබෝධයකට යන්නේ මිනිස්සු දිනු කරපු හිතවල ලක්ෂණ. අපි දැන් මේ කතා ඇහුවට මේ අර්ථය අපිට ගන්න බෑනේ. කතාව අහනවා. ඒ ස්වභාවය අර්ථය අපිට ගන්න බෑ. ඊළඟට දුවාදිෂ්ඨාන කරනවා. මම මේ දානයට පූජා කරලා අදිෂ්ඨාන කරනවා මගේ මේ කුල්ලට මම හාල් ටිකක් අරගෙන වී ටිකක් අරගෙන යම්තාක් ජම්බදීපයේ වැසියන්ට හාල් බෙදනවාද කුල්ලේ හාල් ඉවර වෙන්න එපා. යම්තාක් දීලා ඉවර වෙනවාද එදාට ඉවර වෙන්න කියනවා. බලන්න දානි දීලා යාගේ තියෙන ප්‍රාර්ථනාව අදිස්ථානේ කොච්චර ලස්සනද. මෙසිත කියන එක එතන නැද්ද? කාර්ණික සිතේ එතන නැද්ද? මුදිතාව උපේක්ෂාව එතන නැද්ද? ඈ තියෙනවනේ. ඊළඟට සේවකයා දාසයා කල්පනා කළා දැන් මම දාස භවෙන් නිදහස් වේවා කියලා අදිෂ්ඨාන කළත් මට දැන් දාස භවෙන් නිදහස් වෙන්න පුළුවන්. දාස භවෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මම දාස භවෙන් නිදහස් වේවා කියලා අදිෂ්ඨාන කරන්නේ මේ පිරිසම මගේ මේ සිටුතුමා මගේ ජීවිතාන්තය දක්වා මගේ ස්වාමියා වේවා. මේ පිරිස අතරින් මා ඉපදීවා 16 වෙලා නගුලක් අරගෙන මම නගුලෙන් හාද්දි එක නගුල් පාර හාද්දි ඒ නගුල් පාරවල් හතක් මහා පොළවේ පිහිටාවා කියලා අදිස්ථාන කළා. උපදින උපදින ජීවිතයක මෙතෙන් පරන් දුර්භීක්ෂයක් නොලැබේවා කියලා දකින්න නොලැබේවා කියලා අදිෂ්ඨාන කළා. එතකොට මේ නගුල වලින් හාත්ටි ඒක පිහිට යාටද? නෑනේ. වී ගන්න කාටද? හාල් ගන්න කාටද? මිනිස්සුන්ට. 16 තිබුණ කාර්ණික බව 16 තුලත් තියෙන අනිත් අයට සලකන්න ඕනි කියන අදහස මෙසිත ගුණ ධර්මයේ 16 හිතවලත් බලන්නේ ඒ හිතවල ස්වභාවය. ඊළඟට දැන් ප්‍රාර්ථනා කරලා පසේ බුදුරජාණන් වහන්සේ 이르දීම එහෙම ආසයට පැන නැගලා 이르දීම පෙන්නවා. ගන්ධමාදන පර්වතයට වැඩලා 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට අර දානෙ පූජා කරලා 이르දීම පෙන්නවා. අර 500ක් රාහතන් වහන්සේලා මේ පසේ බුදුරජාණන් වහන්සේලා දානෙ වළඳනවා මෙන්නක සිරිතුමාට පෙන්නවා 이르දී. හරි සතුටුයි. ටික වෙලාවක් හිටියා. හවස් වෙලා අහනවා දැන් නම් හොඳටම බඩගිනි බිරිඳට කතා කරලා ඇහුවා මේ මුකුත්ම නැද්ද කියලා. ඇහුවා දන් කුඩ ටිකක්වත් ඉතිරිලා නැද්ද කියලා. ඇහුවා ඉඳනම් අමාරුයි කිව්වා. වළං ඔක්කොම හොදලා වහලා තිබ්බේ බිරිඳ. කොයිකටත් කියලා ගිහින් ඇරලා බැලුවා. ඇරලා බලද්දී සුවඳ හමන ඇල්හල් බත් පිරිල මුට්ටිය පුරාවට ව්‍යංජන වලන් හැරලා බලද්දී ව්‍යංජන පිරිලා විපාකී වෙලෙම ඇවිල්ලා අදහස පිවිසුරුයි පිරිසිදුයි පසේ බුදුරජන් වහන්සේත් පිරිසිදුයි අදිෂ්ඨානෙත් තියෙනවා විපාකී වෙලෙම ඇවිල්ලා. එදා පටන් නේද ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාකේතනුවර මෙන්දක සිටුතුමා වෙලා ඉපදෙලා කිසි අඩුවක් නැහැ නේද. වීයට 1250 ළඟට ගිහිල්ලා ආහස බලලා නාලා ගිහිල්ලා සිල් සමාදන් ආහස බලලා අදිෂ්ඨාන කරලා තියෙන්නේ වීයට පිරේවා කියලා. පිරෙනවා. පුණ්‍ය 이르දි බත් මුට්ටිය අරගෙන බෙදනවා බිරිඳ. ඉවර වෙන්නේ නැහැ. මුළු ඉන්දියාවට බෙදුවත් ඉවර වෙන්නේ නැහැ. පුණ්‍ය 이르දි පැස අතට අරගෙන කාවනු බෙදනවා. ඉවර වෙන්නේ නැහැ. පුණ්‍ය 이르දි අර විපාකය ඇවිල්ලා දැන් එහෙනම් තේරුම් ගන්න පුළුවන් නේද? පින් හරියට රැස් කර ගන්නත් ගුණේ උනි කියලා. ඈ දැන් අපි දැන් පොත්වල ලියනවානේ පුණ්‍යානුමෝදනා නේ. එතකොට අපිට තේරෙනව නේද අපි අනුමෝදනාව බව අපිට තේරෙන්නේ නැහැ කියලා. අනුමෝදනාව කරන්නවත් අපිට හරියට තේරෙන්නේ නැහැ කියලා නේ. අපි මේ පින අනුමෝදන් වෙන්නේ කොහොමද කියලා නේ. ඉතකට බලන්න මේ ගුණ දහම් අපිට වැඩුණොත් දහම් මඟ වැඩෙනවා. ඉතකට අපිට මේ තීරණ ගන්න තියෙන්නේ මේ ගුණ දහම් කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින් අපි ඊට පස්සේ දැන් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් බුදු කෙනෙකු ධර්මයන් නැති කාලේ ඒ මෙන්ඩක සිටුතුමා ලිපින් කළේ ගුණ දහම් දිනු කළේ. අපිට ගුණ දහම් දිනු කරන්න ඕන තරම් දැන් ධර්මයේ තියෙනවා. ගුණ දහම් ගැන කතා ඕන තරම් අපි අහලා තියෙනවා නේ, ඕන තරම් අපිට අවස්ථාව තියෙනවා. හැබැයි කරගන්න තමයි බැරි. ඒක කරන්න මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව ආදී භාවනාවක හිත පිහිටවන්න ඕනේ. මේවෙන් ගුණදහම් වැඩෙනවා. ඊළඟට මරණ සතිය, අනිත්‍ය හොඳට තේරුම් ගන්න ඉති. ඊළඟට දුක්ඛිත ස්වභාව, දුක ගැන ආර්ය සත්‍ය නුවණින් විමසීමසින්නේ වෙයි. මේ තුලින් අපේ ගුණදහම් වැඩෙනවා. අපි හරියට නුවණින් විමසන්නේ නැති නිසායි ගුණදහම් වැඩෙන්නේ නැත්තේ. අපි හරි අපි විමසුවත් ඒක හරියට විමසින්නේ නැහැ. දැන් අපි දුක ගැන නුවණින් විමසනවා නම් නේද? ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, ජරාවට පත්වීමේ දුක, මරණ දුක, මේ හොඳට නුවණින් විමසලා අපිට බයක් උපදිනවා නම් මහාන් දුකක් මේවා කියලා විමසල විමසල විමසල බයක් අපිට උපදිනවා නම් අපි කිසි කෙනෙකුගේ ඉපදීමක් කැමති වෙනවද? කිසි කෙනෙකුගේ ලෙඩවීමක් අපි කැමති වෙනවද? කිසි කෙනෙකුගේ මරණයක් කැමති වෙනවද? කිසි කෙනෙකුගේ දුගතියට යාමක් අපි කැමති වෙනවද? ආන් එතකොට අපිට මේ සිතු තියෙනවා. ආන් එතකොට අපිට කාර්මික බව තියෙනවා. තව කෙනෙක් දුගතියට වැටෙනුට කැමති වෙන්නේ නැහැ. අපේ වචනියක් නිසා තව කෙනෙකුට වෛරී හිතක් ඇති වෙනවට අපි කැමති වෙන්නේ නැහැ. අපේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුගේ හිතකට වෛරයක් උපදිනවට කැමති. ඇයි එයාට වෛරයක් ඉපදුනොත් එයා දුගතියට යනවා. අපි හේතුවෙන් තව එක්කෙනෙකුට තරහක් ඉපදුනොත් එයා දුගතියට යනවා. නමුත් මේක අපි හිතන්නේ නේද? අපි ඔහේ කියන්නම් ආලේ කියලා දානවා. තව කෙනෙකුට මගේ වචනයෙන් තරහ උපදිනවා කියලා අපි හිතනවද? තමන්ගේ සාධාරණෙනි තමන් බලන්නේ. මම හරි, ඉතින් මමනේ හරි, ඇයි මං කියන එක පිළිගන්න බැරි අර මනුස්සයාට? එහෙම නේද අපිට හිතෙන්නේ? තමන්ගේ සාධාරණේ බලන්න යන්නේ, තව කෙනෙක් දිහා කාරණිකව බලන හිතක් අපි තුල නැහැ. ආන් ඒක තමයි ධර්ම මාර්ගේ වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ. තව කෙනෙක් කෙරෙහි අවිහිංසාවෙන් බලන ස්වභාවය අපි තුල නැහැ. අපිට ඒ වෙනා අදහස යනවා නම් මේ සසරේ මගේ අම්මා වෙච්ච එක්කනේ, මේ සසරේ මගේ තාත්තා වෙච්ච එක්කනේ, මේ සසරේ මගේ සහෝදරයා වෙච්ච එක්කනේ, මගේ දරුවා වෙච්ච එක්කනේ. දැන් දරුවන්ට දැන් මව්වරුන්ගේ පියවරුන්ගේ ගුණ අපි අහලා තියෙන දන්නවා ඒවා. හවස්තරේ තව ටිකක් අහන්න හම්බ වෙයි නේද? මව්පියවරුන්ගේ ගුණ මම ඒ ගැන ගොඩාක් කියන්නේ හවස අහන නිසා. එතකොට ඒ මව් කෙනෙකුගේ පිය කෙනෙකුගේ තියෙන ගුණ තමන්ගේ දරුවට යම් විදිහකින්ද දක්වන්නේ? මේ වගේ හැම කෙනෙක් කෙරෙහිම වතුරන්න කිව්වනේ මෙච්චිත කරුණාව. එතකොට තමන්ගේ දරුවා ගැන බලද්දී අම්මා හරි තාත්තා හරි සාධාරණේ බලනවද? ඈ තමන්ට අවඩක් කරනවා මේ දරුවා කියලා දැන් බලන්න නේද? අජාසත් උපදිනකොට මවකුසේ ඉද්දිම නම වැටුණා අජාත සත්ත කියලා, නූපන් සතුරා කියලා. දක්ෂණ සාත්‍රයෙන් බලද්දිම ආව මෙයා තින් තාත්තා අනාගතේ මැරෙනවා කියලා. තාත්තට වද දෙනවා කියලා උපදින්න කලින්ම දැනගත්තා. නේ? නමුත් ඒ තාත්තට ඒ හිතේ අදහසක් ආවද දරුවට මෙහෙම කරන්න ඕනේ, එහෙනම් මරලා දාන්න ඕනේ ඉපදෙන්න කලින් කියලාත් මොකක් ආවද? ඈ තාත්තරි හිතේ සාධාරණ හොයන් අදහසක් ආවද? ඈ නෑනේ අර දරුවා කිරී උපත්ීම තාත්තට අම්මට ඒ කාරණික බව මිස්සි තිනවා. ඒ වගේ තමයි හැම කෙනෙක් කිරීම පතරවන්න කියන්නේ. නමුත් අපි බලන්නේ අපිට සාධාරණයක් නේ. අපිට සාධාරණයක් හොයනවා කියන්නේ ධම්මග නෙමෙයි. අපිට සාධාරණයක් හොයනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය. ඒකත් එක්ක ධම්මග වැඩින්නේ. ඒකත් එක්ක ಗುಣධම් වැඩින්නේ. එහෙනම් ಗುಣධම් වැඩින්න නම් ධම්මග දියුණු වෙන්න නම් සක්කාය දිට්ඨියෙන් තොරව කල්පනා කරන්න පුරුදු කරන්න ඕනේ. නේ? ඒකෙන් ඒකට හිත හදන්න ඕනේ. හිත ටික ටික පුරුදු කරන්න ඕනේ. උදාහරණ උපමාව බුදුරජාණන් වහන්සේගේ ගවය අරගෙන යනවා නීර දිගේ. මතකයි නේ? මතකයි නේද? එතකොට ගොවට පායනවා. කෙවිතින් පහර දෙද්දි අනිත් පැත්තෙන් පායනවා. ඒ පැත්තෙන් පහර දෙද්දි අනිත් පැත්තෙන්. කාලයක් යනකොට ගවය කුඹුරට පණින්න නැතුව පාර දිගේම යනවා. හැරුණොත් ගුටි ගන්න වෙනවා කියලා. හැරුණොත් ගුටි ගන්න වෙනවා කියලා දැනගන්න ගවයා නීර දිගේම යනවා. මේ වගේ ಗುಣධාම් ටික ටික ටික හැරි හැරි එහාට මෙහාට පයින්නවා. ආපි ආපහු හරුල ගන්න ඕනේ. පාර දිගේ ඍජු වෙන්න ඕනේ අපි. අවංක අදහස අපිට තියෙන්න ඕනේ. සටකපට මායා නැතිව අවංක අදහස තුල පිහිටලා දියුණු කළොත් ಗುಣධාම් ටික දියුණු වෙලා යනවා. ධර්ම මාර්ගයේම දියුණු වෙලා යනවා. ලෝකෙට පේන්නේ නෙමෙයි. ලෝකෙට පේන්නේ නෙමෙයි අපි ಗುಣධාම් දියුණු කරන්නේ. කාට පේන්නේද? තමන්ට. තමන්ගෙන තමන් දන්න විදිහටම දෙවුරුන්ටත් පේනවා. ඒ නිසා බය වෙන්න එපා. තමන් කරන දේවල් අනික් අය දන්නේ නැහැ කියලා හිතන්න යන්න එපා. දන්නවා. නේ? දෙවුරුන්ට බොරු කරන්න බෑ. හිතේ මේ අදහස එනකොට මේගොල්ලෝ දන්නවා. ඒ නිසා ಗುಣධම් ටික හදන්න ඕනේ. ධම්මග දියුණු කර ගන්න ඕනේ. සීල් ಗುಣධම් පුරන්න ඕනේ. ඊළඟට මරණ සතිය. මැරෙනවා කියලා අපි නිතර නිතර හිතනවා නම් දැන් මැරේවි, දැන් මැරේවි. බුදුරජාණන් වහන්සේ මරණ සතිය කොහොමද දේශනා කළේ? ආස්වාස කරනවා, ප්‍රස්වාස එළියටයි කියලා විශ්වාස නැහැ. ප්‍රස්වාස කරනවා, ආස්වාස ඇතුළට යයි කියලා විශ්වාස නැහැ. මේ වගේ කිව්වා. ආස්වාස ප්‍රස්වාස දෙක ගැන විශ්වාස නැහැ. එතකොට මේ වගේ කියලා අපි දන්නවනම් ජීවිතේ මේකක් රකින්න මහන්සි ගනීද? මේ ජීවිතයක් වෙනුවෙන් තව කෙනෙක්ව පාවලා දෙයිද? ඈ? මේ ජීවිතයක් වෙනුවෙන් තව කෙනෙක්ව පාවලා දෙයිද? මේ ජීවිතයක් රැකීම වෙනුවෙන් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරයිද? මේ ජීවිතයක් රැකීම වෙනුවෙන් තව කෙනෙකුට දුකක් පීඩාවක් ඇති වෙන දෙයක් කරාවිද? වචනයක් කියාවිද? නෑනේ. බස් එකේ යනකොට නේද වැඩිහිටි කෙනෙකුට සීට් එකක් දෙන්න, අම්මට තාත්තට සලකන්න, අම්මට තාත්තට හිතිරි දෙන්න තිබින්න වචන කතා කරන්න, ආයේ අමුතුවෙන් හරියට කියන්න ඕනිද? ඈ? අම්ම තාත්ත නාවල කවල පොල සලකන්න කියලා අමුතුවෙන් කියන්න ඕනිද? අරගුණ දාම ටික වැඩෙනවනා. ගටිකාර බලන්නකෝ. ගටිකාර බ්‍රහ්මරාජය දැන් එදා අන්ද අම්මට තාත්ත උපස්ථාන කළේ ධර්ම මාර්ගියක් දිනු කරගෙන ඔක්කොම කරගෙන වළං හද හද නේද අනාගාමී වෙලා අන්ද අම්මට තාත්ත උපස්ථාන කළා. කොච්චර ගුණ ධර්මද? අද අපි අම්මට තාත්තට කොච්චර නම් තරවටු කරන අය ඉන්නවද? නේ? අම්මා තාත්තා මරනවා, ගානවා, සැරපරස වචන පාවිච්චි කරනවා. නේ? අපිට ලෝකෙටම යමක් දෙන්න පුළුවන් ධර්මයේ දිනු කරගත්තොත් මේකයි ක්‍රමය. ඒ ගුණදාම් දිනු කර කර දිනු කර කර සතුටු වෙන්න පුළුවන් හිතක් අපි හැමතිස්සෙම හදන්න ඕනේ. සැනසෙල්ල ඉන්න පුළුවන් හිතක් හැමතිස්සෙම හදන්න ඕනේ. පුළුවන් නම් මේ ගුණදාම් ටික දිනු කර ගන්න. ටික ටික දිනු කර ගත්තොත් නිවන් මාර්ගටම උපකාරී වෙනවා. දැන් එතකොට මේවා වැඩෙන්නේ නැතුව දැන් අපි මුල පටන් ගත්තේ කළගුණ දන්නා බවත් කළගුණ සිහි කිරීමත් සත්පුරුෂ භූමිය. ඊළඟට අපිට ඊළඟ කළගුණ සිහි කිරීමෙන්නේ ධර්මයේ දීපේක ගැන. අපිට මේ ධාමඟ ඉස්සෙල්ලම දුන්නේ කවුද? ඈ බුදුරජාණන් වහන්සේ. අර සක්දෙවිඳු දෙව්ලොව දෙවරුන්ට කියනවා. දෙව්ලොව දෙවරුන්ට කියනවා දවසා දෙවරුනි මේ ලෝ ධාතුව තුළ යම් සුභාසිත වචනයක් ඇද්ද ඒ සෑම වචනයක්ම තථාගතාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයි. එහෙනම් මේ ලෝකේ යම් තාක් සුභාසිත වචන ඇද්ද ඒ වචන කාගේ වචනද? බුදුරජාණන් වහන්සේගේ වචන. එහෙනම් දෙව්ලෝ දෙවරුන්ටත් යම් සුභාසිත වචනයක් ඇද්ද ඒ කාගේ වචනද? එහෙනම් මනුලෝ මිනිසුන්ට අහන දෙයක් නැහනේ. දෙව්ලෝට තියෙන සුභාසිත වචනත් බුදුරජාණන් වහන්සේගේ වචන නම්. එතකොට දෙව්රුත් එහෙම කියනවා නම් සක්දෙවිඳුත් කියනවා නම් දෙව්රුන්ට තියෙන සුභාසිත වචනය බුදුරජාණන් වහන්සේගේ වචනේ කියලා අපේ සුභාසිත වචනේ ගැන අහන දෙයක් නැහැ නේද? අපේ යම් මනාකට කියව වචනයක් ඇද්ද ඒ සෑම වචනයක් බුදුරජාණන් වහන්සේ අපි පරම්පරාවෙන් දැන් ඇවිල්ලා දැන් තියෙන්න පුළුවන්. පරම්පරාවෙන් ආපුක දැන් තියෙන්න පුළුවන් කුසල් කියන වචන, ඊළඟට යහපත් වචන, මෛත්‍රී සහගත වචන. මේ ඔක්කම කාගෙන් දාවේ? කොහෙන් දාවේ? බුදුරජාණන් වහන්සේගෙන් ආවේ. ඉබේ ආපුව නෙමෙයි, මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආවේ. මේ තිබිච්ච වචන නෙමෙයි, මේ අරගෙන ආවේ බුද්ධ වචනයයි සුභාසිත වචනේ. එහෙනම් ඒ සුභාසිත වචනේ ලෝකයට දායාද කරපු බුදුරජාණන් වහන්සේට අපි සසර සැරිණ සරණ තාක් ණය ගැති. නේ? ඒ විතරක් නෙවෙයි, දැන් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. මනුස්ස ලෝකෙට ආවේ පිනක් තිබිච්ච නිසාද පවක් තිබිච්ච නිසාද? ඈ පිනක් තිබිච්ච නිසානේ. නේ? නැත්නම් දුගතියට යනවනේ. ඒ පින වැඩෙන්න, පින රැස් කරගන්න, ගුණයක් දියුණු කරගන්න අවස්ථාව සලසලා දුන්නේ කවුද? අතීතී බුදු කෙනෙක්ගේ ධර්මයක්. දෙට මතක තියාගන්න. අතීතී බුදු කෙනෙක්ගේ ධර්මයක්. එහෙම නේද? පින රැස් කරගන්න විදි කුසල් කියන දේවල්. සුභාසිත වචන කාගේ වචනද? බුදුවරුන්ගේ වචන. එහෙනම් සුගතියට යන පාර හදලා දෙන්නේ කවරෙක්ද? බුදුරජාණන් වහන්සේලා, බෝසතාණන් වහන්සේලා තමයි ඒව හදලා දෙන්නේ. මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා. මේ විදිහට කරන්න කියලා. එහෙනම් අතීතී බුදු කෙනෙකුගෙන් ආපු වචන නිසානේ අපි පින්දහම් රැස් කරගත්තේ. ඒ හේතුවකට නේද දැන් මනුස්ස ලෝකෙට ආවේ? ඈ අපි බයව නෙවෙන්නේ මෙහි. මෙහි ඇවිල්ලා වරද්ද ගන්න එක වෙනම කතාවක් නේද? එන්න කලින් අපිට ඒ පින රැස් කරගන්න තල්ලුවක් දුන්නා. ඒක විපාකයක් දැන් විඳවන්නේ නේ. එතකොට බුදු කෙනෙකුගේ වචන නිසා අතීතයේ මෙතෙන්ට ආවේ. එහෙනම් එදා බුදුරජාණන් වහන්සේට ණය ගැති. අතීතේ වින රැස් කර ගන්න උදව් වෙච්ච හැම කෙනෙකුටම ණය ගැති. මේ සමහර වෙලාවට අද අපි හතුරෙක් විදිහට කෙනෙකුට බණිනවා. අපේ හතුර හතුරකි කිය බණින සමහර අතීතේ අපිට මේ මනුස්ස ලෝකෙට එන්න පින රැස් කර ගන්න උදව් වෙච්ච කෙනා වෙන්නේ නැති. අපිට මොකුත් මතක් වෙන්නේ නැහැ නේ බණින වෙලාවට නේ. කේන්ති ගිය වෙලාවට මොකුත් මතක් වෙන්නේ නැහැ නේ. කේන්ති ගියාට පස්සේ හිත පටු වෙනවා. කේන්ති ගියාට පස්සේ හිත කල්පනා කර ඒක අන්ධ කරන අචක්කු කරන අඥාන කරන පඥායි දුබ්බලී කරන කේන්ති කියන්නේ තරහවනේ. තරහ වුණාට මොකුත් දෙන්නේ නැහැ. ධම්මක වහලා දානවා. ගුණයක් වැඩෙන්න දෙන්නේ නැහැ. ඉන්සම් මේ ගුණ දහම් එකිනෙක වැඩුණොත් පොඩ පොඩ දියුණුනොත් අපිට සීල් ගුණ දම් රකින්න අමාරුවක් වෙන්නේ නැහැ. පහසින් කරන්න පුළුවන්. එහෙනම් සීල් ගුණ දම් පුරන්නත් බණ භාවනා කරන්නත් පහසු වෙන්නේ කුමක්ද? ගුණ දහම් ඇති කර ගැනීම, ගුණ ධර්ම හදා ගැනීම. ඊළඟට තව අපිට ගුණයක් තියෙනවා, අනුන්ගේ ගුණ දැකීම. අනුන්ගේ ගුණ දකින්නේ කිනාට? ඔව් ඒක තියෙනවා. නැත්තම් අපිට අඩුපාඩු පේනවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ අඩුපාඩු තිබුණාද? ඈ 100%ක්ම බුදුරජාණන් වහන්සේ සාධාරණ නැද්ද? 100%ක්ම බුදුරජාණන් වහන්සේගේ ගුණධර්ම වැඩිලා නැද්ද? ඈ වැඩිලා තියෙන්නේ. නමුත් දේවදත්තට බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්න පුළුවන් වුණාද? ඈ එහෙනම් ඒකේ අදහසක් තව එකක් තියෙනවා. මොකද්ද? අඩුපාඩු හොයන කෙනාට, අගුණ හොයන කෙනාට ගුණවන්ත කෙනාගේ පවා අගුණි පේනවා. සාධාරණේ හොයන්න යන කෙනාට නේ දේවදත්තට හිතුනේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත මුගල්ලාණන්ටවත් දෙන්නේ නැති සංඝරත්නේ පාලනය කිරීම ඔබට දෙයිද කියලා ඇහුවා. මෙයා බැලුවේ සාධාරණදී සාරිපුත්ත කවුද මං කවුද? මේ එහෙම නේ කල්පනා කළේ. එතකොට යාට අඩුව පේනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ අඩුපාඩු හොයන කෙනාට එයාගේ පිරීලා යාම මොනවාගේද කිව්වද? කරුවල වෙලා යන හඳක් වගේ පිරීලා යනවා කිව්වා. කුණුවිච්ච බීජය පොළොවේ හිටෙව්වා වගේ ඒවා. වතුර හිඳිච්ච විලකින්න මාළුව වගේ කිව්වා. එයාගේ විනාශය එතනම තියෙනවා කිව්වා. එහෙනම් ඒකේ අදහස ගුණවන්ත කෙනාගේ පවා අඩුපාඩු පේනවා අගුණ හොයන අදහසෙන් ඉන්නේ කෙනාට. එහෙනම් අරකයින් කරගත්තා නම් හරි ඉස්සෙල්ලා මොකද්ද? අගිනි හොයන අදහස ඒ අගුණි තමන්ගෙන් අයින් කරගත්තා නම් ගුණ හොයන එක ඉස්සරහට ගත්තා නම් අරකයින් වෙලා යනවා. අගුණ හොයනවා කියන එක අඩුපාඩු හොයනවා කියන එක ගුණයන්ත අගුණයන්ත ඒක අයින් කරගන්න ඕනේ. නමුත් දැන් බලන්න අපිට මේ ධම්මග වැහෙන පැති මේ කියන්නේ කොච්චර බණ ඇහුවා බණ ටික පාඩම් කරගෙන හිටියත් පැය 24 භාවනා කරන්න මහන්සි ගත්තත් දැන් පේනවද මෙහෙම වැඩලා නැත්ත වෙරින්නේ නැහැ කියලා? ධම්මක වෙරින්නේ නැහැ නේද? වෙරින්නේ නැහැ. ඒ අගුණ වේනවා. අගුණ වේනකොට කේන්ති එනවා ඉස්සරහට. තරහ වෙනවා ඉස්සරහට. සාධාරණ වෙන්නේ ඉස්සරහට එනවා. සක්කාය දිට්ඨි ඉස්සරහට එනවා. නේ? ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මම මොනව කළාටද? එන්නේ නැද්ද? ආන්ගේ වෙනකොට ධම්මගේ පිරිහිලා යනවා. ධම්මගෙන් තමන් ඈත් වෙලා යනවා. ඒ නිසා ගුණේ අනුන්ගේ ගුණ දකින හිත ඇති කරගත්තොත් අඩුපාඩුව පේන්න පුළුවන්. පෙනිච්ච ගමන් ඇති කරගන්න ඕනි කාරණික හිතක්. කරුණාවන්ත හිත. අවස්ථාව බලලා තමයි වචනයක් පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට අවස්ථාව බලනවා කියන්නේ දැන් ඔන්න වරදක් කෙනෙක් කරනවා. එවෙලි කියන්නේ අපි කල්පනා කරන දැන් මෙයා කේන්ති ගනීද? මෑ විශ්සිලා යයිද? මෙයා මං කියන දේ අහයිද? මේ හේතු මෙයාට තරහක් උපද, මටත් තරහක් උපදීද? ඒ ඔක්කොම බලලා කාලේ බලන්න ඕනේ. සුදුසු කාලෙට සුදුසු වචනවලින් සුදුසු විදිහට උච්චාරණය කරලා කියන්න ඕනේ. එහෙම නෙවෙයි නේද අපි කියන්නේ? වරද පේනවා, පෙනිච්ච ගමන් තෝ අකුර දානෝ ඉස්සරහට. මං හිතුවේ නෑ මොහොම කරයි කියලා. මේ වචනේ නෙවෙයිද? වචන දෙක පණිද්දී අරයත් ඇවිස්සලා යනවා. ආරවුල. බුදුරජාණන්සේ කොහොමද වදාලේ? කෙනෙකුට කේන්ති ගියේ බව දැනගෙන ඉවසනව නම් අනිත් එක්කෙනා. එයා තමයි කියනවා ජය ගන්න දුෂ්කර යුද්ධේ ජයගන්නේ. අනික් එක්කෙනා මෙයා මෝඩේ කියලා හිතුවත් කමන්නේ නැහැ. මෝඩයා වගේ ඉවසගෙන ඉන්නවා කියලා. මෝඩේ කියලා හිතුවත් කමන්නේ නැහැ කියනවා. හැබැයි මෙයා දිනනවා කියනවා. නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොන්දට ගහද්දි බමුණ ඇවිල්ලා. නේ දැන් වරදක් කරලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අයින ගාන දඩාන් ගල කොන්දට ආවව හැරිලා අහනවා. ආ කොහොමද පාසක මහත්තයා? එහෙම වැඳ වැටෙනවා. අපිට ඔය වගේ අවස්ථා කොච්චර තියෙනවද? අපි ඇවිස්සෙනවා. අපි කලබල වෙනවා. ඒ හේතුව වැඩිච්ච හිතක් නෙමෙයි අපිට තියෙන්නේ. වඩන්න ඕනේ කියන අදහසකවත් තියෙන හිතක් නෙමෙයි නේද අපිට තියෙන්නේ? ගුණධම් දියුණු කරන්න ඕනේ කියන අදහසකවත් නැහැ නේද අපි හිත? ඈ ඒ නිසායි වැඩින්නේ නැත්තේ. ඔය එකක්වත් ඉවිලිට මතක් වෙන්නේ නැහැ. පස්සේ හිතෙනවා චිකේ මට මේක කරන්න තිබ්බේ මෙහෙමනේ. මම මෙහෙම කළා නම් මේ ප්‍රශ්නේ ඉන්නේ නැනේ. පස්සේ තැවෙනවා. නේ? ඒ නිසා මේවා හදා ගන්න ඕනේ. අනුන්ගේ අඩුපාඩු සොයන්නේ නැතුව අනුන්ගේ ගුණ සිහි කරලා ඒ ගුණ තමන් හදා ගන්න ඕනේ. ලස්සන අදහසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නැසී අම්බලට්ටිකාවේ ඉඳලා නාලන්දාවට වඩිනවා දීර්ඝ පාරින්. 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක. වඩිද්දී දෙන්නේ කිනව තව පස්සේ මතක ඇති. සුප්පියෝපිකෝ පරිබ්බාජකෝ බුද්ධස්ස ආවන්නම් භාසති, ධම්මස්ස ආවන්නම් භාසති, සංඝස්ස ආවන්නම් භාසති. බුදුරජාණන් වහන්සේට හොඳටම බයිනවා. ධර්මීටත් බයිනවා, ශ්‍රාවක සංගරත්නයටත් බයිනවා. බ්‍රහ්ම දත්තු මානෝස් බුද්ධස් වන්නම් භාසති, ධම්මස් වන්නම් භාසති, සංගස් වන්නම් භාසති. ගෝලයා බ්‍රහ්ම දත්ත මානෝකයා බුදුරජාන් වහන්සේටත් ගුණ කියනවා, ධර්මීටත් ගුණ කියනවා, සංගරත්නයටත් ගුණ කියනවා. කෙනෙක් බයිනවා අනිත් එක්කෙන ගුණ කියනවා. දැන් භික්ෂුන් වහන්සේලා 500ක් ඉන්නවා. බුද්ධ බලයේ තියෙනවා. දෙකක් අණිනවා නම් අණින්න බැරිද බයින කොට? ඈ 500ක් ඉන්නවා බය වෙන දෙයක් නැහැ. ඒ බයිනවා. අඟුලිමාලා හමුදුරුත් ඉන්නේ තියෙතන. අහිනවා නම් දෙකක් අහින්න තිබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා මාන් ඉවසන්න කිව්වා. ඉවසන කල්පනා කරලා බලන්න කිව්වා. දැන් මෙයා බණින කාරණා තමන් තුල තියෙනවද කියලා. බණින වැරද්ද තමන් තුල තියෙනවා නම් ඒක හදා ගන්න කියනවා. නැත්තම් ගණන් ගන්න එපා කියනවා. මෙහින්න කියනවා මෙයා බෑ කවන්නෑ මෙයා බෑන්නට මා ළඟ ඒක නෑනේ. හදා ගන්න කියනවා. ඊළඟට බලන්න කියනවා රේ ප්‍රශංසා කරන. ප්‍රශංසා කරන කාරණාව තමන් තුල තියෙනවද කියලා බලන්න කියනවා. තියෙනවා නම් කල්පනා කරමු මෙයා කොච්චර කිව්වත් නැතත් ඉතින් මේක තියෙනවනේ ඉච්චර ගණන් ගන්න දෙයක් නැහැ කියලා. නැත්තම් ඒක හදා ගන්න කිව්වා. ප්‍රශංසා කරන කාරණාව අපි ළඟ නැත්තම් දැන් අපේ ස්වභාවය අපි ළඟ නැත්තම් අපිට ප්‍රශංසා කරනවා නා කෙනෙක් ඇවිල්ලා මොකද වෙන්නේ? ඈ පහුවද බලද්දි අඩි දෙකක් උඩින් අඩි දෙකයි. ඊළඟ දවසේ ආයෙත් ප්‍රශංසා කළොත් එහෙම අඩි හතරයි. ඊළඟ දවසේ ප්‍රශංසා කළොත් එහෙම ආයෙත් එක කතා කරලා ඉවරයි. වෙනවද නැද්ද? ඈ එයා මහත් වෙනවා. ඇඟ ලොකු වෙනවා. ඔළුව ලොකු වෙනවා. වෙන්නේ ඇයි? අර ගුණී නෙවෙයි ඇඟ තියෙන්නේ. අහුවෙලා යනවා. නේ? තියෙන අඩුවකට බැන්නු. ආවක ඔයා කියන්න ඕනේ. ඔයා ඔයාගේ වැඩ බලා ගන්න. නේ? එනවද නැද්ද වචන? ලස්සනට වචන ටික නම් එනවා ගාහන්ට ගැළපිලා. බුදුරජාණන් වහන්සේ වදාලා අර අකීකරු බව ගැන කියatti. නෑ මුගලන් මහරහතන් වහන්සේ. අකීකරු බව ගැන කියද්දි කියනවා. අකීකරු බව ඇති කරන කාරණාවලින් යුක්ත වෙලා ඉඳලා කෙනෙක් කියනවා නේ ස්වාමිනී අපිටත් අවවාද කරන්න අනුශාසනා කරන්න අපිත් මේ අවවාද අනුශාසන ආහන්නම් කියලා. නමුත් ඒ අකීකරුකම ඇති කරන කාරණාවලින්ම නම් යුක්ත අකීකරු බවේම නම් පිටලා ඉන්නේ කොච්චර මෙයා අවවාද ඉල්ලුවත් දෙන්නේ හිතින් නැහැ කියනවා. ඒ අකීකරු ඇති වෙන කාරණා කියනවා අඩුපාඩු කියද්දි කිපෙනවා. ඊළඟට කෝපේ ද්වේෂය පළ කරනවා. අවියාවද පාවිච්චි කරනවා. උඹේ ඉන්නවා මගේ අඩුපාඩු කියන්නේ. කියනකොට නම් කියනවා අඩුපාඩු කියන්නේ කියලා. කිව්වට පස්සේ තමන්ගේ වැඩ බලාගත්තා නම් හරි. වචනේන අනිත් පැත්තේ බලන්න මේ ඔක්කොම අපි තුල ඇතුලේ තියෙන අකුසල් අපිට හොයා ගන්න බැරුව. ගුණේ නසල දාන දේවල් අපි ඇතුලේ ගුණ නසනවා. මේවා හදා ගන්න ඕනේ. මේ අඩුපාඩු ටික හදාගත්තොත් අපිට ශාන්ත හිතක් ඇති වෙයි. සංරුවිච්ච හිතක් හැදුවේ හැකි. පිරිසිදු හිතක් හැදුවේ හැකි. ධර්මය අවබෝධ කරන්න සුදුසු හිතක් හැදුවේ හැකි. එහෙනම් මූලික වෙන්නේ මොකද්ද? ගුණධර්ම ටික හදන එක. අහන් ධර්මය අපි හරියට අර්ථය ගත්තා කියලා කියන්නේ ඒ ධර්ම මාර්ගයේ Tamanට වැඩිනකොට ගුණදාම් පැත්තත් වැඩිලා අවබෝධීට යනවා. කුසල් අකුසල් තේරුම් බේරුම් කරගන්න එක නේද සම්මාදිට්ඨිය කිව්වේ? එහෙනම් මේව තේරුම් බේරුම් කර ගැනීම තමයි සම්මාදිට්ඨිය. මේක කුසලය, මේක අකුසලය, මේ කුසල් වඩන ක්‍රමය, මේ අකුසලය වැඩෙන ක්‍රමය කියලා තේරුම් බේරුම් කරගන්න ප්‍රඥාව නුවණ ඒක සම්මාදිට්ඨියට එකතු වෙන්නේ. ඒ නිසා මේ අකුසල් කුසල් අපි තේරුම් බේරුම් කර ගන්න ඕනේ. මේ ධම්ම මඟ දියුණු කරගෙන, ගුණ ධර්ම දියුණු කරගෙන, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීමේ දුර්ලභ වාග්ය වාසනාව සියලු දෙනාට උදා වෙත්වා. සාදු සාදු සාදු.